ච සම්බ දදෝ හෝති යෝ දදාතේ උපංසයන් අමතං දදෝ ච සෝ හෝති යෝ ධම්ම මනෝසාසති. අතේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්නතුනි, ලොස් ඇන්ජලස් බෞද්ධ විහාරස්ථානය මේ අභිනවයෙන් විහාරස්ථානයකට සම්ප්‍රාප්ත වෙලා ඒ විහාරස්ථානයක් විදියට කටයුතු සම්පාදනය කරලා සිදු කරන ප්‍රධානතම පින්කම විදියටයි අද දින මේ පින්කම සිදු කරන්නේ. 1974 හෝ 75 වසරවල ආරම්භ වුණු ශ්‍රී ලංකා බුද්ධ ධර්ම සංගමයේහි ඊටාම උසස්ම ජයග්‍රහණයක් සනිටුහන් කරන මේ අවස්ථාව මම හිතන්නේ ඔබ හැම දෙනාටම තමන්ගේ හදවතෙහි උතුරා යන ප්‍රීතියක් ශ්‍රද්ධාවක් ඇති වෙනවා. මම හිතන්නේ මේ කැලිෆෝනියා ප්‍රාන්තයේහි මුල්ම අවස්ථාව විදියට බුද්ධ ධර්මයේ ප්‍රචලිත කිරීමටත් ඒ වගේම ඒ දහම තමන්ගේ ජීවිතවලට ආලෝකයක් කර ගැනීම සඳහාත් පරමාර්ථයෙන් යුතුව මීට අවුරුදු 45කට කලින් ආරම්භ කරපු ශ්‍රී ලංකා බුද්ධ ධර්ම සොසයිටිය තමයි ලොස් ඇන්ජලස් බෞද්ධ විහාරස්ථානයේ බවට පත් වුණේ. මම හිතන්නේ ඒ මුල්ම කටයුතු ආරම්භ කරන අවස්ථාවේ සිටපු මූලිකත්වයේ ගත්තු පින්නතුන් කිහිප දෙනෙක් හිටියා. ડોક્ટર වෝල්ට් ජයසිංහ මහත්මයා, හැරි හතරසිංහ මහත්මයා, චන්ද්‍රහත් තොටියගම මහත්මයා, ඒ වගේම සිරිල් කරුණාසේන මහත්මයා. ඉතින් මේ හතර දෙනා අතුරින් දැනට අපට සිටින ජීවමාන සාධකයේ විදියට වෝල්ට් ජයසිංහ මහත්මයා මම හිතන්නේ තුමාගේ ජීවිතයේහි ඉහළම සතුටක් භුක්ති විඳින අවස්ථාවක් කියලා අපට කල්පනා කරන්න පුළුවන්. ඉතින් ඔබ මේ සිදු කරන පින්කම කොච්චර වටින පින්කමක්ද, කොයිතරම් අර්ථවත් පින්කමක්ද, කොයිතරම් දුරට මේක ශාසනයට උපකාරයක් වෙනවාද කියලා සිහිපත් කර යුතු අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සෝච සම්බ දදෝ හෝති යෝ දදහති උපස්සයන්. යම්කිසි කෙනෙක් නිවසක් දෙනවනම් ඒ තැනැත්තා සියල්ලක්ම දන් දුන්නා වගේ කියලා. මේක සාමාන්‍ය නිවසක් නෙවෙයි, මේක බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් වාසය කරන්න පූජ කරපු නිවසක්. මේ නිවස සද්ධර්මයේ සජීවී කරන්න පූජ කරපු නිවසක්. මේ නිවස බුදුරජාණන් වහන්සේ ජීවමාන කරන්නට, බුදුරජාණන් වහන්සේ තව බොහෝ කලක් අපාතර ජීවත් කරවන්නට පූජ කරපු නිවසක් මේක විහාරස්ථානය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අමතං දදෝච සෝ හෝති යෝ ධම්ම මනුසාසති. යම්කිසි කෙනෙක් ධර්මයේ දන් දෙනවා නම් සබ්බ දානං ධම්ම දානං ජිනාති කියපු විදියට සියලු දානයන් අතුරින් උතුම්ම දානය වන ධර්ම දානය යම්කිසි කෙනෙක් කරනවා නම් අන්න ඒ තැනැත්තා අමෘතය දන් දුන්නා හා සමානයි කියලා. දායක පින්නතුන් හැටියට මේ පින්නතුන්ගේ පැත්තෙන් මේ ඉහළම දානමය පූජාව සිදු කරන අවස්ථාවේදී ස්වාමින් වහන්සේලා හැටියට අපේ පැත්තෙන් අපට ලබා දෙන්න පුළුවන් ඉහළම දායාදය ධර්ම දායාදය දෙන්නට අපි කැප වෙලා සිටිනවා. ඉතින් මෙන්න මේ කරුණු දෙකම සිදු කරන අවස්ථාවේදී අපේ තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුළ උන්වහන්සේ දේශනා කරනවා අපේ ජීවිතවල කුසලය ඉහළටම දිනු කරගන්න පුළුවන් ආකාරය. වේලාම කියලා සූත්‍රයක් තියෙනවා. මේ වේලාම සූත්‍රයේදී බුදුහාමුදුරුව දේශනා කරනවා ටිකෙන් ටික දානමය පින්කම්වල කුසලයේ ආනිසංසය වැඩි වෙන ආකාරය. යම්කිසි කෙනෙක් තිරිසංගත සතෙකුට හෝ යමක් දෙනවා නම් ඒක 100ක් ආනිසංසය ලැබෙනවා කියලා සඳහන් කරනවා. ඒ තැනැත්තා දුස්සීල හෝ මිනිසෙකුට යමක් දන් දෙනවා නම් ඒක 1000ක් ආනිසංසය ලැබෙනවා. යම්කිසි කෙනෙක් සිල්වන්ත මිනිසෙකුට යමක් දෙනවා නම් ඒක ඊටත් වඩා ආනිසංසදායි. යම්කිසි කෙනෙක් සිත දියුණු කරපු ධානය වඩපු කෙනෙකුට දානයක් දෙනවා නම් ඒක ඊටත් වඩා ආනිසංසදායි. යම්කිසි කෙනෙක් සිල්වන්ත කෙනෙකුට යමක් දානයක් දෙනවා නම් ඒක ඊටත් වඩා ආනිසංසදායි. යම්කිසි කෙනෙක් සෝවාන් මාර්ගයේ ඉන්න කෙනෙකුට දානයක් දෙනවා නම් ඒ ආනිසංසය අසංකේයෝ අප්පමේයෝ මහා පුණ්‍යකන්දෝ කියලා දේශනා කළා. සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනාට දෙන දානය ඊටත් වඩා ආනිසංසදායි. සකදාගාමි මාර්ගයේ ඉන්න කෙනාට දෙන දානය ඊටත් වඩා වැඩි. කොහොම ගිහිල්ලා සකදාගාමි ඵලය, අනාගාමි මාර්ගය, අනාගාමි ඵලය, අරහන්ත මාර්ගය, අරහන්ත ඵලය කියලා මේ සෝවානාදී මඟඵලලාභී උතුමන්ට දෙන දානේ ටිකෙන් ටික ආනිසංසදායි වැඩි කියලා දේශනා කළා. මෙහෙම දේශනා කළා පසේ බුදුරජාණන් වහන්සේට දෙන දානය ඊටත් වඩා ආනිසංසදායි කියලා දේශනා කළා. මෙහෙම දේශනා කළ බුදුහාමුදුරු සඳහන් කරනවා යම් කිසි කෙනෙක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට දානයක් දෙනවා නම් ඒ දානය පෞද්ගලික දාන අතුරින් ඉහළම දානයක් කියලා. ඊළඟට දේශනා කරන යම් කිසි කෙනෙක් සංඝයා වහන්සේ වෙනුවෙන් යමක් පූජා කරනවා නම් ඒක ආනිසංසය ඊටත් වඩා වැඩි කියලා. එහෙම කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් බුදුහාමුදුරන්ට දෙනවටත් වඩා ආනිසංසදායිද සංඝයා වහන්සේට දෙන එක කියලානේ. සමහරවිට ඔබට හිතෙන්නේ ඒක එහෙම තමයි පින්නතුනි. එදා මහා ප්‍රජාපති ගෝතමීට බුදුහාමුදුර දේශනා කළේ සංඝේ ගෝතමී දේහේ සංඝේ දින්නේ මමංච දින්නම් හෝති. ප්‍රජාපතිය ඔය සිවුර ස්වාමින් වහන්සේලාට සංඝයාට පූජා කරන්න යමක් සංඝයාට පූජා කරනවා නම් ඒක මටත් කරන පූජාවක් කියලා. ආංහි අරහා ලෝකේ මමත් ලෝකේ අරහත් කෙනෙක් කියලා බුදුහාමුදුර දේශනා කළා. මෙහෙම දේශනා කළ බුදුහාමුදුරු ඊළඟට දේශනා කරනවා මේ සංඝසතු දානමේ පින්කමටත් වඩා ආනිසංසදායි. යම් කිසි කෙනෙක් අගත අනගත සසු චතු දෙස සංඝස දිනේ කියලා පැමිණි නොපැමිණි සිව් දෙසින් වඩින මහා සංඝරත්නයේ වෙනුවෙන් කියලා යමක් යමෙක් ආරාම පූජාවක් විහාරස්ථානයක් පූජා කරනවා නම් ඒක අර දාන අතුරින් ඉහළම දානයක් විදිහට දේශනා කළා. එහෙම දේශනා කළ තවදුරටත් සඳහන් කරන යම් කිසි කෙනෙක් බුදුදම සංඝ කියන තෙරුවන් සරණ යනවා නම් ඒක ඊටත් වඩා ආනිසංසදායි. යම් කිසි කෙනෙක් පංචශීල ආරක්ෂා කරනවා නම් ඊටත් වඩා ආනිසංසදායි. යම් කිසි කෙනෙක් අසුරු සැනක් ගහන මොහොතක් මෛත්‍රී භාවනා වඩනවා නම් ඒකේ ආනිසංසය ඊටත් වඩා වැඩි. ලෞකික ජීවිතයේ ඉහළම කුසලයන් ලබා ගන්න තියෙන අවස්ථා මේ බුදුහාමුදුරු දේශනා කළේ. සංඝසතු දානමේ පින්කම, සංඝාවාස පූජාව, පංචශීලය, බුදුදම සංඝ කෙන තෙරුවන් සරණ යාම සහ මෛත්‍රී භාවනාව. මේ සියලුම දේවල් ලෞකික මට්ටමේ කුසලයන් විදිහට දේශනා කළා. එහෙම දේශනා කළා ඊළඟට බුදුහාමුදුරු සඳහන් කරනවා තවත් සුවිශේෂී කාලණයක් යම් කිසි කෙනෙක් ඊටාම ස්වල්ප මොහොතක් සබ්බේ සංඛාරා අනිච්ඡාති කියපු විදිහට අනිත්‍ය මෙනෙහි කරනවා නම් මේ ඇසට මේ මොහොතේ පේන රූපය පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන සිතවිල්ල වඩන්න පුළුවන් නම් ඒ වර සියලුම කුසලයන්ට වඩා ඉහළම කුසලයක් විදිහට දේශනා කළා. ඉතින් මා මේ කරුණ ටික සඳහන් කළේ ඔබ මේ කරන පූජාව මේ සංඝසතු දානමේ පින්කමක් විතරක් නෙවෙයි මේ ආරාම පූජාවෙහි වටිනාකම ඔබට තේරුම් ගන්නට. බුදුදම සංඝ කියන තෙරුවන තමයි බෞද්ධයෙකුට තියෙන ලොකුම ආශිර්වාදය, ලොකුම රැකවරණය, ලොකුම දායාදය, වටිනාම දේ. මේ බුදුදම සංඝ කියන තෙරුවන ජීවත් කරවන සජීවී සාධකය භික්ෂුන් වහන්සේලා. භික්ෂුන් වහන්සේලා හිටියොත් තමයි ධර්මය අහන්නට ලැබෙන්නේ, ධර්මය ඇහුවොත් තමයි බුදුහාමුදුර හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. යම් කිසි රටක ස්වාමින් වහන්සේලා නැති වෙලා ගියා නම් එදාට ධර්මය අහන්න ලැබෙන්නේ නැහැ. එදාට බුදුහාමුදුර ජීවමාන නැහැ. ඔබ දන්නවා ඇෆ්ගනිස්තානය, මැද පෙරදිග, ජාවා සුමාත්‍රා, ඉන්දුනීසියාව, ඉරාන, ඉරාකේ රටවල් මේට අවුරුදු 2000කට කලින් ස්වාමින් වහන්සේලා සාමාන්‍ය ස්වාමින් වහන්සේලා නෙවෙයි රහතන් වහන්සේලා ලක්ෂ ගණන් හිටිය ස්ථාන. ඒ රටවල මුලින්ම ස්වාමින් වහන්සේලා නැති වෙලා ගියා. ධර්මය අහන්නට අවස්ථාව නොලැබිලා ගියා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමා තිබුණා. ඒව ඒ මිනිස්සු ඇතැම්මිට විනාශ කරන ගත්තා. ඒ නිසා යම් කිසි කෙනෙක් හැබෑ ලෙසම ශාසනික දියුණුව කැමති නම් ඒක නාකල යුතු ප්‍රධානතම දේ තමයි ස්වාමින් වහන්සේලා ශක්තිමත් කරන්න ඕන. මෙන්න මේ කාරණය අතීතයේ පටන් ශ්‍රී ලාංකිකයන් ඉතාම මැනවින් තේරුම් ගත්තා. බුදුරජාණන් වහන්සේ පහළ වුණු දඹදිව වසර 230ක් 40ක් යද්දී බුදුදහම වියකී යද්දී ඒ බුදුදහමේ උරුමය කරටගත්තු අතීත ශ්‍රී ලාංකිකයන් බුදු වර්ෂ 236 දී ශ්‍රී ලංකාවට බුදුදහම ලැබුණට පස්සේ එතෙන් පටන් අපේ අතීත ශ්‍රී ලාංකික අම්මලා තාත්තලා ස්වාමින් වහන්සේලා රැකගත්තා. තමන්ගේ දරුවන් සාසනයට පූජා කළා. බැමිණි තියා සාය වැනි අවස්ථාවන් වලදී තමන්ගේ දරුවන් ගෙදර බඩගින්නේ අඩද්දී ඒ දරුවන්ට තියෙන කෑම ටික අරන් ඇවිල්ලා දීලා ස්වාමින් වහන්සේලා ජීවමාන කළා. ස්වාමින් වහන්සේලා ආරක්ෂා කළා. ඒ විතරක් නෙවෙයි, ඔබ දන්නව වළගම්බා රජතුමා රාජ නියෝගයක් නිකුත් කළා. ශ්‍රී ලංකාවේ තියෙන සියලුම ගල්ලෙන් ගල් ගුහා කටාරම් කොටලා අගත අනගත චතුදිස සංගස දිනේ කියලා සංඝයා වහන්සේට පූජා කරන්න කියලා නියෝගයක් නිකුත් කළා. ඒ විතරක් නෙවෙයි, යම් කිසි ප්‍රදේශයක ගමක පිරිසක් මේ නියෝගය කඩ කළා නම් රජතුමා කියපු විදිහට නොකරනම් ඒ ගමෙන් දඩ අය කළ තියෙනවා, බදු අය කළ තියෙනවා. යම් කිසි ගමකින් මෙන්න මේ යුතුකම හරියට කළා නම් ඒ ගමෙන් බදු වලින් නිදහස් කළ තියෙනවා. ලෝක ඉතිහාසයේ පළවෙනි වතාවට පුණ්‍යායතන සඳහා කටයුතු කිරීමේදී ආදායම් බද්දෙන් නිදහස් කරපු කතාවක් අපට දකින්න ලැබෙන්නේ වළගම්බා රජතුමාගේ කාලේ. පින්නතුනි බලන්න, කොයිතරම් බුද්ධිමත් විදියට අපේ අතීතයේහි ශ්‍රී ලාංකිකයන් කටයුතු කළාද. අන්න ඒ නිසාම තමයි අදටත් ථේරවාදී බුදුදහමේ කේන්ද්‍රස්ථානයේ විදියට ඉන්දියාවවත් බුදුදහමට මූලිකත්වය ගත්තු ඉන්දියාවට මතයේ තත්ත්වය හිමි නොවෙද්දී ශ්‍රී ලාංකිකයන්ට ථේරවාදී බුදුදහමෙහි ප්‍රධානත්වය හිමි වෙලා තියෙනවා. ඒ නිසාමයි ශ්‍රී ලාංකිකයන් නිෂ්පාදනය කරපු නිර්මාණය කරපු බෞද්ධ කොඩියත් පින්නතුනි, ඒ වගේම වෙසක් ඩේ කියන වෙසක් කියන වචනයත් ලෝක බෞද්ධයන් අතරට ගියේ මේ ශ්‍රී ලාංකිකයන් කරපු මෙන්න මේ බාර දුරකාරය නිසා. උන්වහන්සේලා ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා හුදෙක් විහාරස්ථාන ටික රැකගෙන හිටිය විතරක් නෙවෙයි, බුදුරජාණන් වහන්සේගේ 84,000ක් ධර්මස්කන්ධය උන්වහන්සේලා අකුරක් නැර කටපාඩම් කරමින් පරපුරෙන් පරපුරට දායාද කළා. වසර 200 ගානක් ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලාම කටපාඩම් රැගෙන ආවා. ඒක ග්‍රන්ථාරූඪ කළා. ග්‍රන්ථාරූඪ කරා කියන්නේ පින්නතුනි පොත්වල ලිව්වා කියන්නේ අද වගේ නෙවෙයි, පුස්කොළ පොත්වල ඒ කාලේ ලිව්වේ. ඒ ලියන පොත් සෙට් එක පින්නතුනි එකවර අඩුම ගානේ පොත් කාණ්ඩ 10ක්වත් ලියන්න ඇති අතින්. ඒ විතරක් නෙවෙයි, වැඩිමනොත් අවුරුදු 100ක් ඇතුළතදී ඒව අලුතෙන් ආයෙ ලියන්නට ඕන. එතකොට ඔබට හිතන්න පුළුවන්ද කොයිතරම් වාර ගානක් ඊටාම සමානව මේ තල්පත්වල ලියමින් ආවද කියලා. පින්නතුනි මෙන්න මේ වගකීම දරපු නිසායි අද අපට ථේරවාදී බුදුදහමක් හිටිය විදියට බුද්ධ ධර්මය ඉතුරුනේ. අන්න එවැනි අතීත ශ්‍රී ලාංකික උරුමයක් තියෙන වර්තමාන පරපුරේ දරුවන් විදියට ඔබට ලොකු වගකීමක් තියෙනවා මේ ධහම ඉදිරියට ගෙන යන්නට. විහාරස්ථාන ඉදිකරද්දී උපරිම ලෙසේ සඳහා කැපවෙනට ඔබට ලොකු අනුල්ලංගනීය පැහැර හැරිය නොහැකි වගකීමක් තියෙනවා. මං හිතන්නේ මේ පින්නතුන් බොහෝ දෙනෙක් ඒක හොඳින්ම කරනවා. මේ විහාරස්ථානයේ තියෙන සුවිශේෂත්වය මා දකින්නේ මේ පන්සලට විතරක් නෙවෙයි, මේ පින්නතුන් අනිත් සියලුම විහාරස්ථානවලට උදව් උපකාර කරනවා. අපි දන්නවා මේ පින්නතුන් වොෂින්ටන් බෞද්ධ විහාරස්ථානයේ ඉඳන් මේ මොහොත දක්වා සියලුම විහාරස්ථානවලට උපරිම ලෙස උදව් කරපු පින්නතුන් තමයි මෙතන මේ ඉන්නේ. ඒ ඔක්කොම කළා තමයි ඇතැම් විට මේ විහාරස්ථානයත් මේ වගේ ඉහළම තලයකට ගන්නට කටයුතු කළේ. ඉතින් මෙන්න මේක තමයි පින්නතුනි සැබෑ බෞද්ධයෙකුගේ තියෙන ඕන ලක්ෂණය. විශේෂයෙන් ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ හදවතෙහි මෙන්න මේ කාරණිය තියෙනවා. අන්න ඒ සාසනික වගකීම කරනකොට අනිත් පැත්තෙන් අපි බලන්නට ඕන මෙච්චර මහා ධනස්කන්ධයක් වියදම් කරපු මේ විහාරස්ථානෙන් අපි ලෝකෙට මොකද දෙන්නේ කියලා. අපිට ලොකුම පන්සල තියෙනවා කියලා අපි ආඩම්බරෙන් ඉන්නද? නැහැ පින්නතුනි. අපිට ලොකෝ ධනවත්ම දායකයෝ ඉන්නවා කියලා අනිත් පැයට කියන්නේද මේක තියෙන්නේ? එහෙම නෙවෙයි. මේ වහල යට ඉඳගෙන අපි බුදුදහමෙන් දෙන්න පුළුවන් ඉහළම ස්පිරිට් එක, එසෙන්ස් එක අපි ලෝකෙට දෙන්නට ඕන. බුදුදහමේ අඩංගු සීලොම කරුණ කොටස් තුනකට බෙදන්න පුළුවන්. පළවෙනි අංගය තමයි පංචශීලය. දෙවෙනි කාරණය මෛත්‍රී භාවනාව. තුන්වෙනි කාරණය සතිමත් බව mindfulness එක. When we discuss the Buddha's message, all Buddhist doctrines can be included into three. One of them is practice in five precepts. The second one is practice in loving kindness. The third one is mindfulness. Anyone can practice these three things without any difference. You know, practice in five precepts is the real solution for the world problems. Abstaining from taking life, abstaining from stealing, abstaining from sexual misconduct, abstaining from false speech, abstaining from intoxicating drinks and drugs. This is the way how we can overcome fear and anger. If someone can practice these five precepts, it means that person offer the world fearlessness and loving kindness. මෙන්න මේ පහ පංචශීල ආරක්ෂා කිරීම බුදුහාමර දේශනා කරනවා බය වේරවලින් දුරු වෙන්නට හේතුවක් කියලා. පින්නතුනි අද ලෝකයේම බියෙන් තැති ගැසීමෙන් ඉන්නේ ඇයි? වෛරසය පිටුපස්සේ මොකද්ද තියෙන්නේ? වෛරසය පිටුපස්සේ තියෙන වෛරය දෙකම ළඟ යන්නේ. වෛරස් එක පිටුපස්සේ තියෙන වෛරය, අන්න ඒ වෛරය දුරු කරන්නට නම් මොකද කරන්නට ඕන? මෙන්න මේ පංචශීලය ලෝකෙට දෙන්නට ඕන. පින්නතුනි ප්‍රාණඝාතයෙන් වැළකෙනවා නම්, සොරකමින් වැළකෙනවා නම්, මද්‍රව්‍ය භාවිතයෙන් වැළකෙනවා නම් අපිට පින්නතුනි මේ අද තියෙන ප්‍රශ්නේ ජය ගන්න පුළුවන්. සොරකමින් වැළකෙනවා නම් මෙන්න මේ පංචශීලය කඩ කරමින් ලෝකයේ ඉදිරියට යාමට දරන උත්සාහයේ ප්‍රතිඵල විදිහට තමයි අද අපට මේ වගේ වෙස්සනියන් ඇවිල්ලා තියෙන්නේ. ලෝක යුද්ධ ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒ සඳහා අපට ලෝකෙට දෙන්න පුළුවන් ඉහළම දායාදය තමයි මේ වහලයට ඉඳගෙන අපට ලෝකෙට දෙන්න පුළුවන් දානය තමයි ධර්ම දානය. ඒ තමයි පංචශීලය රකින්න කියලා ලෝකයට අපට ආරාධනා කරන්න පුළුවන්. පළවෙනි අංගයේ මේක. දෙවෙනි කාරණය මෛත්‍රී භාවනාව. පින්නතුනි සියලු සත්වෝ සුවපත් වෙත්වා කියලා. If we can practice loving kindness thinking thus, may all beings be well, happy and peaceful. As the result of practicing loving kindness to the maximum level, when we meet a person, we think that person like our son or daughter. Mātāya thāniyāṁ puttaṁ āyusāyeka putta manurakhi. පින්නතුනි අම්ම කෙනෙක් තමන්ගේ දරුවෙක් දැස බලන වගේ ආකල්පෙන් අපට සත්වයන් දැස බලන්න පුළුවන් නම් එදාට මේ ලෝකේ මීට වඩා සුන්දර තැනක් වෙනවා. ඒ නිසා ලෝකෙට දෙන්න පුළුවන් දේවල් අතරින් පංචශීලය පළවෙනි අංගය, දෙවෙනි අංගය මෛත්‍රී භාවනාව, තුන්වෙනි කාරණය මයින්ඩ්ෆුල්නස් සතිමත් බව. දැන් මේ පන්සලත් මයින්ඩ්ෆුල්නස් මෙඩිටේෂන් සෙන්ටර් දැන්. පින්නතුනි අද වර්තමානයේ වැඩිපුරම පිරිසක් ප්‍රැක්ටිස් කරන්නේ මයින්ඩ්ෆුල්නස් එක. නමුත් ඒ බොහෝ දෙනෙක් බුද්ධිසම් වල කියන මයින්ඩ්ෆුල්නස් එක දැනගෙන නෙවෙයි ඒ කරන්නේ. ඒගොල්ලන් ප්‍රසන්ට් මොමන්ට් එකේ ඉන්න එක විතරයි කරන්නේ. නමුත් බුදුදහම ඊටත් වඩා ඉහළට ගිහිල්ලා ඉම්පර්මනන්ස් එක ප්‍රැක්ටිස් කරනවා, අනිත්‍යතාවය ප්‍රැක්ටිස් කරනවා. සතිය සහ සම්පජඤ්ඤ දෙක එකට සමගාමීව බුදුදහම යන්නේ. එකතකින් සිත කය ගැන සිහියෙන් ඉන්නවා, අනිත් පැත්තෙන් අනිත්‍යතාවය මෙනෙහි කරනවා. පින්නතුනි මෙන්න මේ තුන ලෝකේ ඕනෑම කෙනෙකුට තමන් දැනට රකින්න පිළිපදින ආගම වෙනස් නොකර ඕනෑම කෙනෙකුට දෙන්න පුළුවන්. එතකොට මේ විහාරස්ථානෙන් අපි දෙන්නේ මෙන්න මේ පණිවිඩය. බුදුරජාණන් වහන්සේ සාරාංශික කල්පලක්ෂයක් ඇසිස් මස්ලේ දන් දීලා කරපු පරිශ්‍රමයක පරේෂණයක ප්‍රතිඵලයකින් ලබාගත් අනාවරණයයි මෙන්න මේ තුන අපට ලෝකෙට දෙන්න තියෙන්නේ. මේ තුන ලෝකෙට දීපු තරමට ලෝකෙට සාමය උදා වෙනවා. ඒ දීපු තරමට ලෝකයේ තියෙන ගැටලු විසඳෙනවා. ඉතින් පින්නතුනි ඔබ මේ තරම් වටිනා ස්ථානයක් ගොඩනගාගත්තු අවස්ථාවේදී ඔබට බොහොම සතුටටපත් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේක ඉහළම කුසලය. ඒ කුසලය අපේ නමින් මියගිය සියලුම ඥාතීන්ට අනුමෝදන් කරන්න තියෙන අවස්ථාව මේක. ඔබ දන්නවා මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ පළවෙනි ආරාම පූජාව කවුද මුලින්ම ආරාමය පූජා කළේ? ඔව්, පළමුවෙනිම ආරාමය පූජා කළේ බිම්බිසාර රජතුමා. බුදුරජාණන් වහන්සේගේ ඥාතීන් නිග්‍රෝධාරාමයේ පූජා කරන කලින් බිම්බිසාර රජතුමා වියළුවනාරාමයේ පූජා කළා. ඒ පූජා කළ බුදුහාඳුරණ සංඝසතුට පූජා කළ නික්මිලා ගියා. එදා රාත්‍රියේ රජතුමා සිහිනයක් දැක්කා. මොකද සිහිනය? සිහිනය තමයි එක්තරා සත්‍යයන් පිරිසක් සිහිනෙන් දැක්කා. ඒ සිහිනේදී රජතුමා බියටපත් වුණා. ඊළඟ දවසේ රජතුමා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට මේ සීදී සඳහන් කළා, මේ වගේ සිහිනකින් තමන් බිය වුණා කියලා. බුදුහාමුදුරුවෝ දැක්ක හේතුව මේකට. මොකද හේතුව? පින්නතුනි, රජතුමාගේ අතීතයේ කල්පයක් තුල මියගිය ඥාතීන් බලාගෙන ඉඳලා තියෙනවා. මේ ආරාම පූජාව කරන වෙලාවේ මේ ඊටාම ඉහළ කුසලය ඒ ඥාතීන්ට අනුමෝදන් කරයි කියලා. රජතුමාගේ අතින් ඒක උනේ නැහැ. ඒ නිසා මෙතන ඉන්න බොහෝ දෙනෙක් මේ ආරාම පූජාව කරන්න සක්‍රීයව දායක වෙච්ච අය අපි දන්නව හොඳින්. මිල මුදල් වියදම් කළා විතරක් නෙවෙයි, ශ්‍රමයෙන් උදව් උපකාර කළා. වත්ති පිටියේ ගහකොළ ඉඳු වෙවිලා මල් හැදෙන ගස් හිටවනවා, ගෙඩි හැදෙන ගස් හිටවනවා, හේවන හැදෙන ගස් හිටවනවා. ඇවිල් එක එක විදිහින් යෝජනා කර කර නිකන් ගස් හිටුවේ නැහැ. අපේ දොස්තර මහත්තයා කියනවා, අපේ ධම්මපීතයන්ව සඳහන් කළා, එක්කෝ ඒ ගහෙන් මලක් ලැබෙන්න ඕන, එක්කෝ ගෙඩියක් ලැබෙන්න ඕන, එක්කෝ හේවනක් ලැබෙන්න ඕන කියලා. එහෙම නැති ගහ පොළොවට බරක් කියලා. ඇත්තම ඉතාම වැදගත් ඒක. නිකන් නිසර පුද්ගලයා සමාජයට බරක් වගේ යම්කිසි ගහකින් හේවනක්වත් මලක්වත් ගෙඩියක්වත් දෙන්නේ නැත්නම් ඒ ගහ පොළොවට බරක්, මහ පොළොවට බරක්. අන්න ඒ වගේ තමයි මිනිස්යන් විසී විදියට පින්නතුනේ අපෙනුත් ලොකු දෙයක් සමාජයට වෙන්නට ඕන. ඒ නිසා ඔබ මේ කරපු පින්කමේදී ඔබ මහන්සියෙන් හරිහම්බ කරපු ධනය තමන්ට කරන්න පුළුවන් උපරිම දායකත්වය මෙතන දැක්කුවා. තමන්ගේ ඥාණයෙන් ඉහළම දායකත්වය දැක්කුවා. තමන්ගේ ශ්‍රමයෙන් ඉහළම දායකත්වය දැක්කුවා. කතා කරන්න පුළුවන් අය අනිත්‍යයට කිය කිය උදව් කරන්න කිය කිය වචනෙනුත් මහන්සි වුණා නේද? ඉතින් අන්නේ හැම දෙයින්ම තමා ජනිත කරගත්තව මේ පුණ්‍ය ඵලය. කල්ප ගණන් අපේ ඥාතීන් බලාගෙන ඇති, හිතන්න එපා මේ ආත්ම භාවය අම්ම තාත්තා විතරක් කියලා. කල්ප ගණන් අතීත අම්මල තාත්තල මේ අවස්ථාවේදී අපෙන් පින් බලාපොරොත්තු වෙනවා ඇති. අන්නේ සියලුම දෙනාටත් අපට පින් අනුමෝදන් කරන්න තියෙන අවස්ථාවක් මේක. අන්නේ අවස්ථාවක් අපි උදා කරගනිමු. ඉතින් මේ කරුණිසක සඳහන් කළේ එක පැත්තකින් තමන් සතුට වෙන්න තමන් කරු මේ කැපවීම. ඔබට ජීවිතේ නොඑක් දේවල් ගැන හිතලා ජීවිතේ සතුටටපත් වෙන්න පුළුවන්. ඔබේ දරුවා ගැන, ඔබේ ගෙදර ගැන, ඔබේ ඉඩම ගැන හිතනකොට සතුට වෙන්න පුළුවන් නේ. නමුත් ඒ සියයටම වඩා පින්නතුනි, ඔබ කැප කරපු මේ විහාරස්ථානය ගැන හිතනකොට ඔබේ ජීවිතයේ අර සියලුම දේවල්ට වඩා මේ විහාරස්ථානෙ ඉඳගෙන අනිත් අය සිල් සමාදන් වෙනකොට, දන් දෙනකොට, භාවනා කරනකොට, සක්මන් භාවනා කරනකොට ඒ ඇතිවන කුසලය ඔබටත් ලැබෙනවා කියන හැඟීම ඇති කරගන්න. හැම මොහොතෙම සතුට වෙන්න තමා තමාගේ දෑතින් උපයපෝ ධාර්මික උපයපු වස්තුව නිර්ලෝභීව මේ ශාසන චිරස්ථිතිය සඳහා, සම්බුද්ධ ශාසනයේ උන්නතිය සඳහා තමා පරිත්‍යාග කරා කියලා දිනපතාම සතුට වෙන්න. ඒක පිනොතින ඔබට ජීවිතයේ වැඩිපුරම සතුටට පත් වෙන පුළුවන් කාරණේ බවට පත් වෙනවා නියතයි. ඉතින් ඒ ගැන හිතලා හුඟා සතුටට පත්වන්න. මේ අවස්ථාවේදී ඔබේ කාතකින් සංඝ සතු දානයක් සිදු කරනවා, අනිත් අතින් ආරාම පූජාවක් කරනවා. ඒ අතරේදී අපි ටික වේලාවක් මෛත්‍රී භාවනා වඩලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කුසලයන් අතුරින් ලෞකික මට්ටමේ තියෙන ඉහළම කුසලයක් වන මෛත්‍රී භාවනාත් වඩලා ලෝකයේ මෙහෙවෙන විට බොහෝ දෙනෙක් ලෙඩ රෝගවලින් බියෙන් තැති ගැනීමෙන් ඉන්නේ, මරණය පෙනිපෙනි බොහෝ දෙනෙක් ජීවිත අනතුරේ ඉන්නේ. එවැනි අවස්ථාවක අපට ලෝකෙට දෙන්න පුළුවන් එකම දේ තමයි ඒ සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනාව. ඒ ප්‍රාර්ථනාව කරන ගමන් අපි අනිත් පැත්තෙන් අපටත් ඒ මරණය කවදා හරි දවසක උදා වෙනවා. ඊට කලින් අපි මේ ලබා තියෙන මිනිස් ජීවිතයට වඩා ඉහළ තැනකට යන්නට කුසලයක් මේ දිනු කරපු අවස්ථාව. අපි කවදාවත් කිසිම කෙනෙක් හැමදාම ජීවත් වෙන්නේ නැහැ. අන්නේ ජීවිතේ නැති වෙන දවසට මීට වඩා ඉහළ තලයකට යන්නට අපේ කලිය යුතු ඉහළම දේ කුසලය. අන්නේ කුසලය තුළ අපේ හිත මොහොතක් අපි සමාධිමත් කරමු. සීල සත්ත්ව සුවපත් වෙත්වා කියන පැතුම අපේ හිතේ ජනිත කරගෙන හැම දෙනාටම නිරෝගී සුවය දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කළා. ඒ ජනිත කරගන්නා කුසල ඵලය අපේ ජීවිතයේ නිරෝගී භාවය දිගාසිරි සම්පත් පිණිස හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින්තුනි, ටික වේලාවක් ඔබේ ශරීරය සැහැල්ලුවෙන් සංසුන්ව තියාගෙන Now we are going to practice loving kindness. According to Buddha's message, practicing loving kindness is the highest quality in the mundane level. Now we are going to practice that meditation technique, Metta Bhavana, loving kindness meditation. Please close your eyes gently, relax your body. Now I am going to spread loving kindness to everyone, those who are in this universe. May all beings in the human realm be well, happy and peaceful. May all beings in the human realm be free from diseases and suffering. May they attain the final bliss of liberation. May all beings in the hell realms be well, happy and peaceful. May they be free from suffering. May they attain the final bliss of liberation. May all beings in the heavenly realms be well, happy and peaceful. May they attain the final bliss of liberation. May all beings in the Brahma realms be well, happy and peaceful. May all beings in the Brahma realms attain the final bliss of liberation. May all beings in the front direction be well, happy and peaceful. May they attain the final bliss of liberation. May all beings in the back direction be well, happy and peaceful. May they attain the final bliss of liberation. May all beings in the right direction be well, happy and peaceful. May all beings in the right direction attain the final bliss of liberation. May all beings in the left direction be well, happy and peaceful. May all beings in the left direction attain the final bliss of liberation. May all beings in the upper direction be well, happy and peaceful. May they attain the final bliss of liberation. May all beings in the down direction be well, happy and peaceful. May they attain the final bliss of liberation. May all beings in the entire world be well, happy, prosperous, healthy, and peaceful. May they attain the final bliss of liberation. May all beings be well, happy and peaceful. May all beings be well, happy and peaceful. May all beings be well, happy and peaceful. Dukkham pantā ca niddukkhām bhayam pantā ca nibbhayām sokam pantā ca nissokām hantu sabbe pipānino. Sādhu, sādhu, sādhu. Pinvatni, අද දින ඔබ විහාරස්ථානයට ඇවිල්ලා ඊතාම උසස් කුසලයක් සිදු කරගත් අවස්ථාවෙහි තමාගේ සිස්සතනල ජනිත කරගත්තා වූ මේ උතුම් පුණ්‍ය ඵලය අප නමින් මියගිය ඥාතීන්ට අනුමෝදන් කරන්නටයි බලාපොරොත්තු වන්නේ. විශේෂයෙන්ම මෙහිදී බලාපොරොත්තු වෙනවා වෛද්‍ය ඩොන් එඩ්‍රියන් ජයසිංහ මහත්මයා මේට වසර 75 කලින් මිය ගිය ආදරණීය පියතුමාට පුණ්‍යානුමෝදනා කරන්නට, වෛද්‍ය වෝල්ට ජයසිංහ මහත්මයාගේ දයාබර පියතුමා. ඉතින් ඒ පියතුමාගෙන් ලැබිච්ච දායාදය නිසා තමයි එතුමා අධ්‍යාපනයෙන් ඉහළට ගිහිල්ලා මේ ලෝකේ ඉහළම රටකට ඇවිල්ලා ශ්‍රී ලංකා දජය මේ රටෙහි ප්‍රධාන ස්ථානයක ඉහළින්ම ලෙල දෙවන්නට කටයුතු කරලා ඒ සියලුම දේවල්ට ශක්තිය දීපු ඒ ආදරණීය පියතුමාට අපි පුණ්‍යානුමෝදනා කරන්නටත්, ඒ වගේම ආදරණීය මෑණියන් මණික් රත්නසෝම මහත්මිය, ඒ වගේම ජිනදාස රත්නසෝම මහත්මයතුළු මියගේ ඥාතීන්ට, ඒ වගේම වීඒද සිල්වා මහත්මයා එම මහත්මිය, අයෂා මහත්මියගේ ආදරණීය දෙමව්පියන් ඇතුළු ඔබ හැම දෙනාගේම නමින් මියගිය ඥාතීන් හොඳට සිහිපත් කරගන්න මේ අවස්ථාවේදී. ඒ ඥාතීන් විතරක් නෙවෙයි සියලුම ඥාතීහු මේ පිණින් සුවපත් වෙත්වා කියලා සාදු කියලා පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම පින්තුනි මේ අවස්ථාවේදී අපි සිහි කළ යුතු කාරණයක් තියෙනවා. මේ කටයුතු සඳහා ඔබ ශ්‍රමයෙන් ධනයෙන් කැපවීම කළා වගේම ඒ සියල්ලම පිටුපස්සේ මේ ස්වාමින් වහන්සේලා ඔබට ලොකු ශක්තියක් වුණා. ඒ අතරින් විශේෂයෙන්ම අපේ ධම්මපීති හාමුදුරුවෝ මේ සියලුම දේවල් කළමනාකරණය කළා. ඔබේ මතය එක තැනකට අරගෙන මේ අවසාන ජයග්‍රහණය දක්වා කටයුතු කරන්න ලොකෝ කැපවීමක් කළා. ඒ නිසා අපි උන්වහන්සේට විශේෂයෙන් නිරුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ ගරුතර නායක ස්වාමීන් වහන්සේ මේ රටේ ඉන වයෝවෘද්ධම ස්වාමින් වහන්සේ විදියට උන්වහන්සේ ජීවමානව සිටීම අපි හැම දිනාටම ආශිර්වාදයක් ලොකු ගෞරවයක්. උන්වහන්සේට වගේම අපටත් ගෞරවයක් උන්වහන්සේට දානය පූජා කරන ලැබීම දැක බලා ගැනීම ඒකත් අපට ලොකු සතුටට කාරණයක්. ඉතින් මේ හැම දෙයක් තුළින්ම වන්නේ ඔබේ ගෞරවය ඔබේ වටිනාකම වැඩිවීම. ඉතින් මේ සියලුම ස්වාමින් වහන්සේලාට අපි ආශිර්වාද කරනවා උන්වහන්සේලා සිදු කරන මේ ආගමික කටයුතු වඩ වඩාත්ම සාර්ථක කරගන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.